බුදු කියනවා අපි අපි අපි පිළිගන්නේ. අපි කිසිම දෙයක් නිල වශයෙන් මේ ගැන කියලා නැහැ. බොරු නොයෙකුත් දෙනා කියන කිසි දෙයක් අපි අපි මේ අපි කිසිම විදිහකට නිල වශයෙන් ඔය මොනවාද හින්දු එකේ වර්තාව පිළිගන්නේ නැහැ. කිසිම දෙයක් අපි කතා කරන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. ඒත් අපි නිල වශයෙන් අපි කියන්න මොකද වෙන්නේ කියලා තව ඉන්නකෝ දවස් කීපයක්.